රුපියලේ අගය ඇත්ත වශයෙන්ම දැන් මේක තියාගෙන හිටියේ පහකගෙන ලෝකයේ ආර්ථිකයත් එක්කට මුණ දෙනකොට අපි ඩොලරයක් එක්ක සාපේක්ෂව රුපියලේ වෙනස් වීම පාලනය කරා. ඒ පාලනය කරේ අපේ සංචිතයෙන් මුදල් දාලා. එතකොට විදේශ සංචිතයේ මේ මුදල් දාන්න දාන්න අඩු වෙනවා. එතකොට පහුගිය මාස 8ට ඩොලර් මිලියන 1.3ක් මේ සංචිතයෙන් එළියට ගිහිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ විදේශ සංචිතයේ අඩු වෙනවා කියන්නේ රට අවදානම් තත්යකට යනවා. ද චීනේ ඉන්දියාවේ මේ ආර්ථික අවපාතයත් එක්කම අපිට රුපියල තියාගන්න බෑ. මේක අපනයන කරුවන් කරපු චෝදනාවක් තමයි මේ රටට රුපියල සාපේක්ෂව යන විදියට යන්න දෙන්න කියලා. මොකද අපනයන ආදායම අඩු වෙනවායි කියලා. ඒ නිසා රුපියල මේ විදියට පාවෙන්න ඉඩ ඇරීම තුල අපනයන ආදායම වැඩි වෙනවා.